අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ ධම්මාලෝක පඬිත හඳුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, මේ හැම දිනාම බලාපොරොත්තු වන්නේ මේ වසර 15කට කලින් මියගිය තමන්ගේ ආදරණීය සහෝදරයා අනුර විජේවීර මහත්මයාට පුණ්‍යානුමෝදනා පිණිස මේ දානීය සාංගිකව පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුන් හොඳින්ම දන්නවා මහා සංඝරත්නය වෙනුවෙන් යමක් පූජා කිරීමෙන් තියෙන ආනිසංස. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට එකට තියෙන ඒ ස්වාමීන් වහන්සේලගේ ළඟ තියෙන සීලාදී ගුණයන් අප සිහිපත් කරනවා. ඒ වගේමයි ස්වාමීන් වහන්සේලා වසර 2500කට අධික කාලයක් සිදු කළා වූ ශාසනික මෙහෙවර, මේ බුදුදහම රැක ගන්න කරපු පරිත්‍යාගයේ කැපවීම උන්වහන්සේලාගේ සේවය අපි සිහිපත් කරනවා. ඒ නිසා එකතකින් ගුණයට කරන ගුණ පූජාවක්, අනිත් අතින් සේවයට කරන කෘතඥතාවයක් විදියටයි අපේ ස්වාමීන් වහන්සේලා විදියට පුද පූජා පවත්වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන තමයි බෞද්ධයෙකුට තමන්ගේ ජීවිතයෙන් ලබලා තියෙන වටිනාම දේ බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයක් හඳුනාගෙන ලැබෙන්නේ ස්වාමීන් වහන්සේලා නිසා. ස්වාමීන් වහන්සේලා ජීවමාන වුණොත් තමයි ධර්මය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ, දහම අහන්න ලැබෙන්නේ. ඒ ධර්මය හඳුනාගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ජීවමාන සාධකේ බවට පත් වෙන්නේ සංඝරත්නය. අනේ සංඝරත්නයේ අපි යමක් පූජා කරනකොට සංඝගුණ හොඳට සිහිපත් කරගන්නට ඕන. මේ ස්වාමීන් වහන්සේලාගේ පමණක් නෙවෙයි, එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරන් සැරියුත් මොග්ගලන් ස්වාමීන් වහන්සේලාගෙන් දීප්තිමත් වුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්ථාවරව මුල්මැසගත්තු මිහිඳු මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝකව්‍යාප්ත වෙච්ච, ඒ වගේම මහා අරිට්ඨ ස්වාමීන් වහන්සේ වැනි ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලාගෙන් දැඩිසේ ස්ථාවර වුණු ලෝකේ පුරා වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුයි අප මේ දානය පූජා කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් ගැන සඳහන් කරන්නේ සුපටිපන්නයි. උන්වහන්සේලා මන පිළිපන් මගකට යොමු වෙච්ච පිරිසක්, අපි කියන්නේ ගුඩ් කණ්ඩක් කියලා. ඒ වගේම උජුපටිපන්නයි, අප්‍රයිට් කණ්ඩක්. ඒ ස්වාමීන් වහන්සේලා ඍජු ප්‍රතිපදාවකට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා, ඥායපටිපන්නයි. ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රඥාව ලබන මාර්ගයට වයිස් කණ්ඩක් කියන්නේ ඥානෙ ලබන, නිවන ලබන මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම සාමීකි ප්‍රතිපන්නයි, බොහොම ලක්ෂණ ප්‍රතිපදාවකට බියුටිෆුල් කණ්ඩක්, ලක්ෂණ ප්‍රතිපදාවකට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම උන්වහන්සේලා ආහුනේයයි පාහුනේයයි. ආහුනේය කියලා කියන්නේ දොර ඉඳලා වුණත් ගෙනත් දෙන පූජාවක් ලබන සුදුසුයි. පාහුනේය කියලා කියන්නේ ආගන්තුකයන් සඳහා සෝදානම් කරපු දෙයක් වුණත් උන්වහන්සේලාට පිළිගන්න සෝදානම්. ආගන්තුකයෙක් කියලා කියන්නේ අපේ ඥාති මිත්‍රාදියෙක් දොර ඉඳලා එනකොට කලින් දැනුම් දුන්නාම අපේ හදනවටත් වඩා කැම බීම හොඳට විශේෂයෙන් හදනව නේද? රසට සුවඳට එහෙම හදනව නේනේ යාළුවෝ එහෙම එනකොට ඇතිදලා. අන්න ඒ වගේ දොර ඉඳලා එන ආගන්තුකයන්ට වුණත් පිළිගන්න සෝදානම් කරපු විශේෂ ආහාරයක් වුණත් දෙයක් වුණත් උන්වහන්සේලාට පූජා කරන්න සෝදානම් සුදුසුයි. දක්ෂිණේයයි, කර්මඵල අදාගෙන උන්වහන්සේලට යමක් පූජා කරනවා නම් බුදුරජාණන් වහන්සේ තගේ කළේ උන්වහන්සේට පුද්ගලිකව පූජා කරන දෙයකට වඩා ආනිසංසදායි සංඝරත්නයම අරමුණු කරගෙන යමක් පූජා කරන එක. එනිසයි ගෞතමීට දේශනා කළේ, මහා ප්‍රජාපති ගෞතමීට දේශනා කළේ, මමං සංඝේ ගෞතමී දේහි සංඝේ දෙන්නේ මමංච දෙන්නම් හෝති. ගෞතමී සංඝයාට දෙන්න, සංඝයාට දෙනකොට මටත් ඒක කරපු පූජාවක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට අයිති වෙනවා. එනිසයි බුදුහාමර දේශනා කළේ අහං හි අරහා ලෝකේ මාත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේ සම්මා සම්බුද්ධ වගේම රහත් ගණයටත් උන්වහන්සේ ඇතුළත් කරන්න පුළුවන්. ආහුනේයයි පාහුනේයයි දක්ෂිණේයයි අංජලි කරණීයයි අත් දෙක ඉහළින් කියලා දෝත් බැඳලා වඳින්නට උන්වහන්සේට සූදානම්. එනිසා අංජලි කරණීයයි. අනුත්තරම් පුණ්‍යක්ෂේත්‍රං ලෝකස්ස ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය incomparable field of merit for the world. උන්වහන්සේලා ලෝකයාට තියෙන අනුත්තර උතුම්ම වූ පුණ්‍යක්ෂේත්‍රය. මේ ස්වාමීන් වහන්සේලා ගැන අපට නිතර ඇසුරු කරනකොට සාමාන්‍ය පිළිසක් වගේ අපට පේනවා. නමුත් වෙනතුනි බුදුරජාණන් වහන්සේ පනවපු භික්ෂු විනය තුළ ස්ථාවරව බැසගත්තු ඒ විනය ප්‍රතිපදාව අනුව ඉන්න සමස්ත ජීවිතයේම සාසන විනයෙන් කැප කරලා ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ලොකු බලයක් ශක්තියක් කියනවා. ඒ පිරිසේ ලොකු ආනිසංසයක් කියනවා. පින්නතුණහලදී අනාගාමී ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා හතරවෙනි ධානයට සමවැදිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. නිරෝධ සමාපත්තිය කියන්නේ සුවිශේෂ අවස්ථාවක්. එක ඉරියව්වෙන් සතියක් එක දිගට ඉන්න පුළුවන්. කෑම බීම මොකුත් ඕනේ නැහැ. හුස්ම ගන්නෙත් නැහැ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින කලින් ස්වාමීන් වහන්සේ කෙනෙක් අදිස්ථාන කරනවා. උන්වහන්සේගේ සිවුරු ටිකත් උන්වහන්සේගේ ශරීරයත් අදිස්ථාන කරනවා. ඒ අදිස්ථාන කරාට පස්සේ කිසිදු අනතුරකින් විදුලියක් කෙටුවත් අකුණක් ගැහුවත් ඒ දවස් හත ඉක්මනකම් කිසිම හානියක් ඒකට වෙන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා එතන ලොකු ගිනි ගොඩක් ගැහුවත් ඒ ගිනි ගොඩෙන්වත් කිසිම හානියක් සිවුරකටවත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කිසිම කෙනෙකුට හොල්ලන්නවත් බැහැ ඒ දවස් හත යනකම්. ඒ දවස් හත අදිස්ථාන කළ වාඩි වුණාට පස්සේ කිසිම කෙනෙකුට ඒ ස්වාමීන් වහන්සේට අනුතරක් කරන්න පුළුවන් කමක් නැහැ සොලවන්නවත් බැහැ. හැබැයි එහෙම හිටියත් එහෙම වාඩි වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දවස් හතකට කියලා හිතාගෙන තිනතුනි සංඝ සාමග්‍රියෙන් සංඝයාගේ අනුමැතියෙන් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා තීරණයක් කරවතින් අපි දැන් විනය කර්මයක් කරන්න යන්නේ. අන්න අහවල් යන ධානයට සමවැදෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා. එක නමක් ගිහිල්ලා ඒ හාමුදුරන්ට කියලා ඒ හාමුදුරු එක්කන් එන්න කියලා කිව්වතින් ඒ අනුමැතිය ලැබිච්ච ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර නිරෝධ සමාපත්තියට සමවැදෙච්ච ස්වාමීන් වහන්සේගේ ඇඟට අත තියෙනකොටම උන්වහන්සේ නැගිටිනවා. ඒ තරම් බලයක් වෙනතුනේ ශක්තිය බුදුහාඳුරන්ටවත් නැහැ. සංඝ සාමග්‍රියෙන් ඒ අනුමත කරන නියම කරන භික්ෂුන් වහන්සේට ඒ තරම් බලයක් ශක්තියක් තියෙනවා. මේ මහා පොළව උනත් කම්පාවෙන් සොලවන්න බැරි අර ස්වාමින් වහන්සේ ඒ සංඝ අනුමැතියෙන් දෙන බලය ඒ තරම් ශක්තිමත්. මෙන්න මේ වගේ වෙනතුනේ මේ සංඝ රත්නය තුළ මහා පුදුම බලයක් ශක්තියක් ඒක රාශි වෙලා තියෙනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා වෙනුවෙනි ඔබ මේ දැහැමිව උපයන ධනය නිලෝභීව පුණ්‍ය නිධානයක තැන්පත් කරනවා වගේ ඔබ පූජා කරන්න කියලා හිතන්න. ඒ විතරක් නෙවෙයි ඔබ මේ ලබා දෙන ශක්තියෙන් මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන හැම දහම් පදයකින්ම උන්වහන්සේලා කරන හැම සේවයකින්ම ඔබට මේ ආනිසංසය ලැබෙනවා. ඒක මහා පුණ්‍ය නිධානයක් තැන්පත් කළා වගේ කියලා ඔබ හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන්. එනිසා මේ ශාසනය සෝමමාන කරපු ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහත් උතුමන් වෙනුවෙන් මේ දානයේ පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් මෙත වසර 15ට කලින් මිය ගිය ආදරණීය සහෝදරයා අනුර විජේවීර මහත්මයා, ඒ වගේම තමගේ ආදරණීය මෑණියන් ඒ ශීලා විජේවීර මාතාව, ඒ වගේම පියතුමා සෝමසිරි විජේවීර මහත්මයා ඇතුළු ඒ මිය ගිය සියලු ඥාති හොද මේ පිණින් සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් වී හැකි වෙනත් ඥාතීන් හෙත්නම් ඒ හැම දෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා. ඔබ හැම දෙනාටමත් මේ පිණ සසර සුවපත් භාවයේ පිණත හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට පාළි පාඨය කියලා දානීය සංඝ සතු කොට පූජා කරන්න. ඉමං බික්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්සදේම ඉමං බික්ඛං සපරික්ඛාරං දෙක්ඛෝ සංඝස්සදේම ඉච්ඡතං පච්චේතං තුයිහං කිප්පමේව සමිඤ්ඤතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පාය ඡන්‍දෝ පන්න රසී යතා ආයු සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැමදනාටම තෙරුවන් සරණයි.